නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ද්වේෂය අත්තරින්නේ කෙසේද කියන කාරණාව. ඇයි මේ අත්තරීම කියන ධර්මතාවයට මේ ද්වේෂය කියන කාරණාව සම්බන්ධ කරගත්තේ කියලා බැලුවොත්, අපි අත්තරින හැම කාරණාවක් තුළම සැඟවිච්ච ද්වේෂය පවතිනවා. මේ ලෝකයේ තියෙන සෑම නාම රූපයක්ම ලෝභ දේශ මෝහ උසුලාගෙන සිටිනවා නම්, හැම ධර්මතාවයක් තුළින් අපට නිරෝධ කරන්න තියෙන්නේ ලෝභ දේශ මෝහ නම්, එහෙනම් මේ අත්තරින කාරණාව තුළ අත්තරීමට අවශ්‍යතාවය ඇති වෙච්ච කාරණාව තුළ මේ ද්වේෂය නැහැ කියන තැනට අපට එන්න පුළුවන් කමක් නැහැ නේද? අපි සමහර විට පැදුරක් අත්තරින් නදනවා. ඇයි මේ පැදුර අත්තරින්න හදන්නේ කියලා බැලුවාම, ඒ පැදුර අත්තරින්නේ ඒක නිසා, ඒකෙන් අපට ඇතිවෙච්ච විඩාවක්, පීඩාවක්, කරදරයක්, අපහසුාවක් නිසා නෙමෙයිද? ඒ අත්තරින ඒ පැදුර තුල අපේ ද්වේෂය මිශ්‍ර වෙලා තියෙනවනේ. ඇත්තටම අත්තරින්න ඕනේ පැදුරද? එහෙම නැත්නම් පැදුර අත්තරින්න ඇතිවෙච්ච ද්වේෂයද? ඒ ද්වේෂය අත්තරින්න පුළුවන් නම් පැදුර තිබුණාට ප්‍රශ්නයක් නැහැ. යම්කිසි කෙනෙක් යම්කිසි දෙයක් අත්තරිනවා නම් අනිවාර්යයෙන්ම ඒ අත්තරින දේ තුල මේ කියන ද්වේෂය අන්තර්ගත වෙලා තියෙනවා. මේක ගොඩාක් දුරට අපි දකින්නේ නැහැ. මේක අයින් කරන්න, මේක අස් කරන්න, මේක විසි කරන්න, මේක ගිනි තියන්න, මේක වළ දාන්න, මේ කියන හැම හදාසක් තුළින්ම අත්තරීම තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මේ අත්තරීම තුළ ඒ නාම රූපයේ පිළිබඳව ද්වේෂය පවතිනවා. අනන්ත අපේ ජීවිතවල අපි මේ ද්වේෂය පවතින බව නොදක්කා වෙන්නට පුළුවන්. හැබැයි දැන් අපට මේක තේරෙන නිසා අපි අත්තරපු හැම දෙයක්ම කල්පනා කරලා බලනකොට පුදුමාකාර ද්වේෂයක් ඒ සෑම ධර්මතාවයක් තුළම අන්තර්ගත වෙලා ගැබ්බෙලා තිබුණයි කියලා දැන් අපට පැහැදිලියි. යමක් අල්ලගන්නේ ඇයි කියලා බැලුවාම ඒ අල්ලගන්න හේතුව වෙච්ච ද්වේෂය එයා දැක්කේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි අනාගතයේ දුක් වෙන්න පුළුවන්, අනාගතයේ වත්කම් නැතුව අපි අසරණ වෙන්න පුළුවන් කියලා ධනධාන්‍ය සම්පත් යම්කිසි කෙනෙක් අත්හරිනවා. ඒ කියන්නේ අනාගතයේ දුප්පත් වෙලා එයාට වෙන්න තියෙන ඒ දුක් විඳින්න තියෙන අවස්ථාවට ද්වේෂ කරපු නිසා නේද මේ කියන තැනට එයා අල්ලගත්තේ. එහෙනම් අල්ලගන්න හැමෝම ද්වේෂයක් උපයෝගී කරගෙන තමයි, ද්වේෂයක් නිසා තමයි ඒගොල්ලෝ අල්ලගැනීම සිදු කරන්නේ. අත්තරින කොට තේ අත්තරින්නේ ද්වේෂයක් මුල් වෙලා තමයි. ඒකට හේතුව තමයි මේ ලෝකේ සෑම නාම රූපයක්ම හැදිලා තින මේ ලෝභ දේශ මොහ වලින්. හැම නාම රූපයක් තුලින්ම අපට නිරෝධ කරන්න තියෙන්නේ, නිදාස් වෙන්න තියෙන්නේ මේ ලෝභ දේශ මොහ. අපි යම්කිසි කෙනෙක් එක හිතවත්කමක් ඇති කරගන්නවා, ඒ හිතවත්කමෙන් ඇති කරගන්නේ ලෝභයක් නෙමෙයිද? බඩමුට්ටුව භාණ්ඩයක් මිලදී ගන්නවා, යමක් අපි යමකගේ නිල්ලා ගන්නවා, ඒ හැම ලබා ගැනීමත් තුළම ලෝභයක් නෙමෙයිද නිර්මාණය වෙන්නේ? ඒ ලෝභයෙන් අපි නිර්මාණය කරගත්ත දේ නඩත්තු කරන්න, ආරස්සා කරන්න, ඒක පරිස්සම් කරන්න, ජීවිත කාලෙම අයිතිය තබා ගන්න මොනතරම් ද්වේෂයක් අපි නඩත්තු කරනවද? අල්ලා ගන්න හැම දේ තුළම අපි නොදැනුවත්ව ලෝභයේ තියෙනවා වාගේ නොදැනුවත්ව ද්වේෂයකුත් තියෙනවා. හේතුව ලෝභයේ පමණ සීමා වෙච්ච භාණ්ඩයක් මේ ලෝකේ නැහැ. පෙම්වතියට පෙම්වතා හරි ලෝභයි, අනේ මෙයා මට සහකාරිය වුණොත්, සහකරුවා වුණොත් මෙයාත් එක්ක ජීවිත කාලෙම සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා එයා ලෝභයෙන් තමයි පෙම්බැඳෙන්නේ. හැබැයි වෙන කෙනෙකුට අයිති වෙයි කියලා දැනෙනකොට මෙච්චර ආදරේ නම් එයා සන්තෝෂයෙන් ඉන්න එකටත් කැමති වෙන්න ඕනේ නේද? අර මිනිස්සයා මරන්න, පෙම්වතියා මරන්න, පෙම්වතා මරන්න මේ තරම් ද්වේෂයක් ඇති වෙනවා නම් අර ලෝභය තුළ මේ ද්වේෂය සැඟවිලා තිබුණා කිනක ඔප්පු වෙලා ඉවරයි නේද? ලැබෙනව නම් මට ලැබෙන්නට ඕනේ, නැත්නම් කාටවත් ලැබෙන්න බෑ කියන මානසිකත්වයේ සම්පූර්ණ වෛරය ද්වේෂය නෙමෙයිද? අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ කියන ද්වේෂය තැම්පත් වෙලා තියෙනවා. මේ ද්වේෂය තුල තමයි අපි ජීවත් වෙමින් සිටින්නේ. ඒ නිසා තමයි මේ ධර්ම කාරණාව අපට විශේෂ කාරණාවක් බවට පත් වුනේ, ද්වේෂය අත්තරින්න කියන එක. ද්වේෂය අත්හරින්නේ කෙසේද කියන කාරණාව අරන් බලනකොට අපි දැන් ඉඳලාම පුරුදු කරනවා ආර්ය කමඨාණන් මේක පෙර නොයසූ ධර්මතාවයක් මොකද්ද යමක් අත්හරින්න ඉතනකොට අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේක අත්හරින්නේ ඇයි මොකද්ද තියෙන ප්‍රශ්නය ගන්නකොට නැති ප්‍රශ්නය දැන් අත්හරින්න ඇති වුණා නම් ඒ ඇතිවෙච්ච වෙනස මොකද්ද කියලා බලනකොට අපට තේරෙනවා මේක තුල යම්කිසි පීඩනයක් තියෙනවා කම්පාවක් තියෙනවා පීඩිත ස්වභාවයක් තියෙනවා මේ නිසා අපහසුතාවයක් තියෙනවා ඒ නිසා තමයි අත්හරින්නේ මිනිස්සු දන් දෙන්නේ ඇයි කියලා බැලුවාම අනේ සාසනයට මේවා දෙන්න ඕනේ මැරෙනකොට ගෙනියන්නේ නැහැ ඒ නිසා මේවා දන් දෙන්න ඕනේ වේරවිහාර චෛත්‍ය හදන්න ඕනේ 84000 කදලා සේරම ධනෙ වියදම් කරන්න ඕනේ කියනක යාපත් චේතනාවන් ඒක තුල වරදක් නැහැ හැබැයි හැමදේම දෙන්න ඕනේ නම් යනකොට ගෙනියන්න බැරි නම් ගෙනියන්න බැරිද මෙච්චර කාලයක් එකතු කළේ ඇයි එහෙනම් එකතු කළේ මේක ගෙනියන්න තමයි. දැන් මේක ගෙනියන්න බෑ නිසා දන් දෙනවා. මිසක් මේක තුළ යථාර්ථය දැකලා නැහැ. එහෙනම් මේක තුළ තියෙන ධර්මතාවය දැකලා නෙමෙයි දෙන්නේ. එදා මේක ගෙනියන්න බෑ කියන එක ප්‍රත්‍යක්ෂ වෙලා තිබුණ නැහැ. දැන් වයසයි ලෙඩ රෝග 20ක් විතර තියෙනවා. කොච්චර සල්ලි තිබුණත් එයාට ඕන දේ කන්න බොන්න බෑ. එයාට ඕනෑ විදිහට ජීවත් වෙන්න බෑ. දැන් මේක අත්තරින්න මේ මුදල කරේ ද්වේෂයක් ඇති වෙලා මේ සම්පත කරේ ද්වේෂයක් ඇති වෙලා අපි ළඟ තියෙන පරණ දෙයක් අයින් කරන්නේ දන් දෙන්නේ ඒක තවත් කෙනෙකු අඬගාලා ඒක පූජා කරන්නේ අලුත් දෙයක් ගත්ත නිසා නෙමෙයිද අලුත් දෙයක් ආවා ඒ නිසා පරණ දෙයට ද්වේෂයක් ඇති වෙලා ඒ නිසා තමයි අත්හරින්නේ මේක අපට කරදරයක් නිසා නෙමෙයි මේක තුල අපි නොදැනුවත්ව ද්වේෂයක් තියෙනවා ආදරේ කියලා කතා බහ කරලා දෙමව්පියන්ගේ අවශ්‍ය අරගෙන බැඳගත්ත කෙනා තවත් කෙනෙකුට පෙම් බැඳුනාම දැන් මෙයාව පන්න ගන්න හදන්න නැද්ද? දික්කසාද කරන්න හදන්න නැද්ද? එදා මෙයාගේ කටහඬ මීරී කියලා කිව්වා, උයලා දෙන දේවල් රසයි කියලා කිව්වා. දැන් මේ කියන දේවල් හැම දෙයක්ම අමීරි වෙලා ඒ කන් වලට ලෝදිය වක් කරනවා වාගේ, උයන දේවල් කටට ගිනි අඟුරු කවනවා වාගේ. මොකද්ද ප්‍රශ්නය? එදා කැමැති වෙලා තිබුණා, අද කැමැත්ත වෙන කෙනෙකුට ගියා. දැන් මෙයාව අත්තරින්න මෙයා සූදානම්, දික්කසාද කරන්න සූදානම්. දික්කසාද කරන්නේ අත්තරින්නේ මෙයා අනිත්‍යයි, කවදරි මැරෙනකොට මෙයා දාල යනවා කියන ධර්මයේ වැට උනා නිසා නෙමෙයි ඒ කියන්නේ මෙයා කරේ අර කින කැමැත්තට අනුව ද්වේෂයක් ඇති වෙච්ච නිසා තමයි දික්කසාද කරන්න වෙන් වෙන්න මේ තරම් පොරබදින්නේ එහෙනම් මේ ලෝකේ අපි දකින දේවල් අත්හරිනවයි කියලා කියන්නේ අපි වෙන දෙයකට හැලුම් වෙච්ච නිසා ලෝභ වෙච්ච නිසා අපි මේකට ද්වේෂ කරනවා මිනිස්සු අසත්පුරුෂයන්ට ද්වේෂ කරන්නේ ඇයි ඒ කියන්නේ සත්පුරුෂයන්ට ලෝභ වෙච්ච නිසා නෙමෙයිද මිනිසු ලාභයට මේ තරම් ලෝභ වෙන්නේ ඇයි? අලාභයට ද්වේෂ වෙච්ච නිසා නේද? අලාභයට ලෝභ වෙනවා නම් ඒ කියන්නේ ලාභයට ද්වේෂ වෙලා කියන එක නේද? එහෙනම් අපි යම්කිසි දෙයක් ද්වේෂ කරන්නේ තවත් දෙයකට ලෝභ වෙලා, තවත් දෙයකට ලෝභ කරන්නේ තවත් දෙයකට ද්වේෂ වෙලා මේ ධර්මතාවය දකින්නට අවශ්‍යයි. මේ අත්තරින දන් දෙන හැම දානයක් තුළම ද්වේෂයක් තියෙනවා. ඇයි මෙච්චර 100ක් නම ගෙනල්ලා දාන දෙන්නේ? අට පිරිකර 100ක් කරේ තියාගෙන මේ තරම් දන ගගා බැරි ගස්සගෙන මේ තරම් පිංකම් කරන්නේ ඇයි? අපායට යන්න ද්වේෂයි, නැවත പ്രേත ලෝකේ ඉපදෙන්න ද්වේෂයි, තමන් දුප්පත් වෙලා ඉපදෙන්න ද්වේෂයි. ඒ නිසා තමයි මේ පිංකම් කරන්නේ. එහෙනම් මේ පිංකම් තුළ අර ද්වේෂය ගැබ්බෙලා නැද්ද? අත්තරින්න නෙමෙයි දන් දෙන්නේ പ്രേත ලෝක භූත ලෝක වල ඉපදෙන්න තමන් කැමති නැහැ ඒ උප්පත්තියට තමන් ද්වේෂ කරනවා ඒ නිසා නිම තැනට හොඳ තැනකට ගින් ඉපදෙන්න මේ පින්කම කරනවා එහෙනම් අරකට ද්වේෂ කරපු නිසා නිර්මාණය වෙච්ච පින්කමක් මේක මේ පින්කම පුරාවටම තියෙන්නේ අර කියන අනවශ්‍ය තැන් වල උපදින තැනට තියෙන ද්වේෂය නිසා නෙමෙයිද හැම පින්කමක් තුලින්ම හැම දන් දානයක් තුලින්ම අපි ද්වේෂයක් නඩත්තු කරනවා ඒ හැම කාරණාවක් තුලම මේ කියන ද්වේෂය අපි නොදැනුවත්ව තැම්පත් වෙලා නිදම්ගත වෙලා තියෙනවා මෙන්න මේ ද්වේෂය අත්හරින්නට ඕනේ දානය දෙන්න කලින් අත්හරින්න කලින් යමක් දැක්කාම අනේ අසත්පුරුෂයෝ අනේ මේක දුස්සීල දෙයක් මේක සම්මාවක් නෙමෙයි මේක මිත්‍යාවක් කියලා අපි එක පාර්ථ මේක අත්හරිනවා. ඒක අත්හරින්නේ අපි සම්මාවට ලෝභ වෙච්ච නිසා නෙමෙයිද? අසත්පුරුෂ දේවල් තියෙන නිසා නේද සත්පුරුෂ දේවල් තියෙන බව දැනගත්තේ? සැප තියෙන නිසා නේද දුක අපට තේරුනේ? දුක තියෙන නිසා නේද සැපයක් අපි හොයාගෙන මේ යන්නේ? අන්තය දකින්නකොට අනිත් අන්තය අපි අත්හරින්න නදනවා. ඒ අන්තය දකින්නකොට මේ අන්තය අත්හරින්න නදනවා. එහෙනම් අපි තාම අන්තමාරුවක් වෙනවා මිසක් සැබෑ අත්හැරීම අපි තේරුම් අරගෙන නැහැ. සැබෑ අත්හැරීම තාම අපට තේරිලා නැහැ. එහෙනම් දැන් අපි ආර්ය කමඨාණක් වඩනවා. කුමක්ද ඒ කමඨාණ? අපි මේ දකින හැම දෙයක් තුළම, අපි මේ අත්හරින උත්සාහ කරන හැම දෙයක් තුළම අපි නොදැනුවත්ව ද්වේෂය පෝෂණය කරනවා, ද්වේෂය නඩත්තු කරනවා. අන්න ඒ ද්වේෂය අර කියන දාහනය දෙන්න කලින් අත්හරින කලින් අර ද්වේෂය නිරෝධ කරලා ඉන්නවා. කොතන ඉපදුනත් මට කමන්නෑ කියලා අපි මේක ඉවර කරන්න, මේ කුසල් ඉවර කරන්න, පින් ඉවර කරන්න දන් දුන්නාම ඒ කුසල් පින් ඉවර වෙච්ච නිසා මාර්ගඵල නිවන් අවබෝධ වෙන්නේ නැද්ද? හැබැයි මාර්ගඵල නිවන් අවබෝධ වෙන්නයි කියලා දන් දුන්නාම කවදාවත් නිවන් අවබෝධ වෙන්නේ නැහැ. හේතුව නිවනට ලෝභ වෙලා, මාර්ගඵල වලට ලෝභ වෙලා, ඒ ලෝභය නිසා තමයි මේ දානෙ දුන්නේ. මේ හැම දෙයක්ම අත්හැරියේ අත්හැරීම තුල. මේවා නිසා තමයි මට මේ මාර්ගඵල ලැබුණ නැත්තේ. මේවා නිසා තමයි මේ ඉඩකඩ වස්තු ධන ධාන්‍ය නිසා තමයි මට රාහත් භවය හම්බ වුණ නැත්තේ කියන ද්වේෂය නිසා තමයි මේවා ලියන්නේ, මේවා පූජා කරන්නේ, දන් දෙන්නේ. හැම දෙයක්ම අනිත් අයට පවරන්නේ ඇයි මේ ඉඩකඩන් නිසා මට මාර්ගඵල ලැබුණ නැහැ කියන ද්වේෂය තමන් තුළ තියෙනවා. මේ වස්තුව නිසා තමයි මට මේ භවයේ සෝතාපන්න වෙන්න බැරි වුණේ, සතර අපායෙ මිදෙන්න බැරි වුණේ. ඒ ද්වේෂය නිසා තමයි අටපිරිකර සුළුපිරිකර කියලා මේ හැම දෙයක්ම පූජා කරන්නේ. මන් ළඟ තියෙන විශාල ධනෙ නිසා තමයි මේ භවෙත් මට සසරෙන් එතර වෙන්න බැරි වුණේ. මේ ධනෙ තමයි මගේ ඌනියම කියන මේ ධනෙට ද්වේෂ කරලා නෙමෙයිද ඉඩකඩම් වේර විහාරවලට ලියලා දෙන්නේ. මේ හැම දෙයක්ම පූජා කරන්නේ. එහෙනම් මේ සෑම ධානයක් තුළින්ම ද්වේෂයක් අපි නඩත්තු කරනවා. නොදැනුවත් අපි තුළ ද්වේෂයක් පැවතෙනවා. මෙන්න මේ ද්වේෂය ඉස්සල්ලා අඳුනාගෙන නිරෝධ කරන්නට ඕනේ. අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපි අල්ලගන්න හැම දෙයක් තුළම ද්වේෂයක් පවතිනවා. අපි අතරින හැම දෙයක් තුළම ද්වේෂයක් පවතිනවා. මෙන්න මේ ද්වේෂය තේරුම් අරගෙන නිරෝධ කරන්න පුළුවන් නම්, මේකෙන් නිදහස් කරන්න පුළුවන් නම්, ඒ කාන්ත වශයෙන්ම අත්හැරීමක් අපට අවශ්‍ය නැහැ. හේතුව අත්හරින දෙයක් ඉතුරු වෙලා නැහැ. හේතුව අරකින පටිගේ ද්වේෂයේ තියෙන තාක්කල් අපිට බලාපොරොත්තුවක් නිර්මාණය වෙනවා. ඒ බලාපොරොත්තුව තියෙන තාක්කල් මේකේන අත්හැරීම අපට අවශ්‍යයි. මේ කියන ධර්මතාවයේ කමඨාන අපට අවශ්‍යයි. එහෙනම් අත්තරිනකොට හැමෝම කල්පනා කරලා බලන්නට ඕනේ, මං අත්තරින්නේ ඇයි? මේ දේවල් දන් දෙන්නේ බැරි වෙලාවත් ප්‍රේතෙක් කියලා ඉපදුනා, මේ ගෙදරම භූතයෙක් කියලා ඉපදුනා, මේ ගෙදරම බල්ලෙක් කියලා ඉපදුනා. අනේ එම ඉපදෙන්න බෑ. ඒ උප්පත්තියේ තියෙන ද්වේෂය නිසා මේ දවන්ත පින්කම කරන්නේ. මට සතර පායට යන්න වෙනවා. ඒ නිසා ඒකට තියෙන ද්වේෂයට තමයි මම මේ කියන පින්කම, මා විශාල පින්කම කරන්නේ. සක්විති රජ වෙලා ඉපදෙන්න ඕනේ, දිව්‍ය ලෝකේ මයසාක්‍ය ලැබෙන්න ඕනේ. බැරි වෙලාවත් මට එහෙන් කොටලා දුප්පත් ජීවිතයක් ලැබෙන්න බෑ. ඒ ජීවිතේට ද්වේෂ කරලා නෙමෙයිද කඨින පින්කම කරන්නේ, වේර විහාර හදන්නේ, මහා විශාල පුණ්‍ය කර්ම ලක්ෂ මිලියන ගණන් වියදම් කරලා කරන්නේ. මේ සෑම දෙයක් තුළම අපි නොදැනුවත්ව නඩත්තු කරන ද්වේෂයක් තියෙනවා. හැම තැනම මේ ද්වේෂය අපි නඩත්තු කරමින් තමයි මේ ජීවත් වෙන්නේ. මෙන්න මේ කාරණාව තේරුම් ගන්න අවශ්‍යයි. හැම මොහොතක් ගානේ අපි කරන හැම අත්හැරීමක් තුළම සංගවිච්ච ද්වේෂය පවතිනවා. මේ ද්වේෂය දැන් ප්‍රඥාවෙන් දැකලා ඒ ද්වේෂය නිරෝධ කරනකොට අත්හැරීමේ අවශ්‍යතාවය නැති වෙලා යනවා. ඇයි? අත්හරින දෙයක් ඉතුරු වෙලා නැහැ. අත්හරින හේතුව නිරෝධ කළාට පස්සේ ඒ අත්හැරීමේ ඵලයෙන් අපට වැඩක් නැහැ. එහෙනම් මෙච්චර කාලයක් අත්හැරීම කියන ඵලයයි අපි නැති කරන් දැදුවේ. කොච්චර නැති කරත් වැඩක් නැහැ. අපිට තවත් බය හිතෙනවා. ඒක වෙයිද කියලා. එහෙනම් අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ අත්තරින හැම මොහොතක් ගානේ අපි නොදැනුවත්ව දේශයක් නඩත්තු කරනවා. ඒකින ද්වේෂය හැම නාමයක් රූපයක් තුළම පවතිනවා. හැම අත්තරීමක් අවශ්‍ය වෙන්නේ ලෝභ දේශ මොහ නිරෝධ කරන්න. හැම නාම රූපයක් මැදිලා තියෙන ලෝභ දේශ මොහ වලින් නම් ඒ ලෝභ දේශ මොහ නම් අපට අත්තරින්න තියෙන්නේ. අත්තරින හැම දෙයක් තුළම මේකින ලෝභ දේශ මොහ තියෙන නිසා අපි මේ අත්තරින්නේ ලෝභේ නම් ද්වේෂයයි මෝහයයි පවතිනවා. මෝහය අත්තරිනවා නම් ද්වේෂයයි ලෝභයයි පවතිනවා. ද්වේෂය අත්තරිනවා නම් ලෝභයයි මෝහයයි පවතිනවා. අපි මේ තුනම දැනගෙන අත්තරිනපු දවසට තමයි සම්පූර්ණයෙන්ම රාහත් වෙලා පිරිනිවන් පාන්න සුදුසුකම ලැබෙන්නේ. එහෙම නැත්නම් එකක් අත්තරිනකොට එකකට අහු වෙනවා, අනිත් එක අත්තරිනකොට මේකට අහු වෙනවා, සෙනෙහසට අහු වෙනවා. හේතුව ද්වේෂයේ වෛරය අත්තරපු කට්ටිය. එහෙනම් මම විශාල වශයෙන් තරහ ගන්න කෙනෙක්, වහාම කිපින කෙනෙක් කියලා ඒකේ අත්තරලා දේශයෙන් අත්තරලා දේශයෙන් මිදිලා මෛත්‍රිය දයාවට අවුෙච්ච කට්ටියද අනන්ත නැද්ද? අලෝභයේ මිදිලා අලෝභයේ නිදාසලා ලෝභයට අවු වෙලා නැද්ද? ලෝභයේ මිදිලා අලෝභයට අවු වෙලා නැද්ද? එහෙනම් මෙච්චර කාලයක් අපි මේ සංසාරයේ කරලා තියන්නේ එකකින් නිදාසලා අනිත් එකට අවු වෙන එක, ඒකෙන් නිදාසලා තවත් එකට අවු වෙන එක. ඇත්තටම නිදාසෙන්නේ කොහමද කියන එක අපි තාම දැනගෙන නැහැ. දැනගත්තා නම් මේ ඉතුපෑට රාත්තලා පිරිනිවන් පාන්න එපාය. මේ කියන පැයෙන් පැයට රාතන් වහන්සේලා ලක්ෂ මිලියන ගණන් බී වෙන්න එපාය. වීතිකක් එදා බේර ගන්න බැරි වුණා, වීතිකක් එදා වේල ගන්න බැරි වුණා. අද මිනිස්සෙකට අවුව තපින්න බැරි තරම් මේ සම්පූර්ණ මේ ආස්තලය වාගෙන රාතන් වහන්සේලා ගමන් කරන්න එපාය. ඇයි එහෙම රාතන් වහන්සේලා බී වෙන්නේ නැත්තේ? පැයකට නෙමෙයි දවසකට එක නමක්වත් ආසින් යන්නේ නැත්තේ ඇයි? කිසිම ඉරිදියක් ප්‍රඥාවක් නැති කිසිම කෙනෙක් මේ ලෝකේ අපිට දකින්න ලැබෙන්න මොකවත් නැහැ. එහෙම කට්ටිය බී වෙනවා, බී වුණා කියලා හාන්න ලැබෙන්නේ නැහැ. මොකද්ද මේකට හේතුව? අපි අත්තරිනවා නිවැරදි ක්‍රමයට නෙමෙයි. එකක් අත්තරගෙන එකක් අත්තරියාම යා රාත් වෙන්නේ නැහැ නේද? දන් දෙනවා, දන් දුන්නාට මේ පැත්තෙන් තවත් එකක් අල්ලාගෙන ලෝභේ නඩත්තු කරගෙන දන් දුන්නාම එයා සසරෙන් නිදාසෙන්නේ නැහැ. ද්වේෂය අල්ලාගෙන නඩත්තු කරගෙන එයා දන් දුන්නාම නිදාසෙන්නේ නැහැ. මෝහය උපාදානය කරගෙන දන් දුන්නාම එයා නිදාසෙන්නේ නැහැ. මෙන්න මේ කියන දුර්වලකම් නිසා තමයි මේ ලෝකේ අනාර්යවරු වැඩි වෙලා, ආර්යවරු අඩු වෙලා, අදටත් අපිට රාත් වෙලා පිරිනිවන් පාන්න බැරි වෙලා. එනා මේකින සෑම අත්තරීම තුළම අපි ද්වේෂයක් නඩත්තු කරගෙන තමයි අත්තරින්නේ. හේතුව ප්‍රේත ලෝකෙ ඉපදෙන්න බයට අපි දානයක් දෙනවා, සාංගික දානයක් දෙනවා, හටපිරිකර දෙනවා. දුප්පත් වෙලා ඉපදෙන්න බැරි නිසා මේක බලඳන අරගෙන කෝටි 9ක් විතර වටිනා රත්තරන් හිමි කරගෙන දවන්ත පෝෂිතෙක් වශයෙන් ඉපදෙන්න තමයි අපි මේ අටපිරිකර සුළුපිරිකර ඒ කටින ආනිසංස කරන්නේ. එනා මේ කටින කරන්නේ අටපිරිකර පූජා කරන්නේ සසරෙන් එතර වෙන්න නෙමෙයි, අපේ කුසලයට හම්බෙච්ච ධන දාන ඉවර කරන්න නෙමෙයි. විශාල මුතුමැණි කම්බෙලා මා මේඝ පළඳනා ලැබිලා දවන්ත පෝසතෙක් වෙලා සක්විති රජ කෙනෙක් වෙලා සැප විඳින්න නේද? එහෙනම් දුප්පත්කමට ද්වේෂ කරලා තමයි මේකෙන අටපිරිකර පූජා කළේ. එහෙනම් ඉංගන්නෙක් වෙලා ඉපදීමට තියෙන ද්වේෂය නිසා, ඒ ඉංගන්නෙක් වෙලා ඉපදෙන්න මම අකමැති නිසා, ඒ ඉපදීමට ද්වේෂ නිසා තමයි කටිනේ සම්පූර්ණයෙන් බාර අරගෙන ගෙදර තියෙන රත්තරන් මුතු මණිකොක්කම වේදම් කරලා සම්පූර්ණ ධන ධාන්‍ය වේදම් කරලා විශාල කටින පින්කමක් කරන්නේ. එහෙනම් හැම පින්කමක් තුලින්ම අපි ද්වේෂයක් නඩත්තු කරනවා, හැම දානයක් තුලින්ම ද්වේෂය නඩත්තු කරනවා, ද්වේෂය පෝෂණය කරනවා. මේකේන ධර්මතාවය අපි තේරුම් අරගෙන කිසිම අත්තරීම තුලින් ද්වේෂයක් නිර්මාණය නොවෙන්නට, ද්වේෂය නඩත්තු නොකිරීමට වගකීමෙන් යුක්තව 100න් අපි මේ පින්කම් කරනවා නම් අපි මේ මිනිසත් භවයේ අපිට මේ ඉපදීම නවත්තන්න තියෙන එකම බාධකේ තමයි අපේ මේ තින කුසල් අකුසල් පව්පින් මේ හැම දෙයක්ම අත්හැරියා නම් නිදාස් වුණා නම් ලෝභ දේශ මොහ වලින් නිදාස් වෙනවා. එහෙනම් අද අපේ ලෝභය නඩත්තු වෙන්නේ අපේ කුසල් පින් වලින් නෙමෙයිද? ද්වේෂය නඩත්තු වෙන්නේ අකුසල් පව් වලින් නෙමෙයිද? මෝහය නඩත්තු වෙන්නේ කුසල් අකුසල් අකුඳුරන් නැති නිසා නෙමෙයිද? එහෙනම් අද ලෝකේ කුරා කුඹියගේ ඉඳලා සියලුම මිනිස් ඉපදිලා තියන්නේ ලෝභ දේශ මොහ මුල් වෙලා ලෝභ දේශ මොහ අපිටල තැම්පත් වෙලා නඩත්තු වෙන්නේ මේ කුසල් අකුසල් පව්පින් නිසා. එහෙනම් මේ සෑම දෙයක්ම අපි කුසල් අකුසල් පව්පින් කියලා දැනගෙන කුසල් ටික සේරම ඉවර කරනකොට පින් ටික සේරම ඉවර කරනකොට දානමාන දීලා හැම දෙයක්ම తాවකාලිකව පරිභෝජනය කළ අත්හැරලා මේවා හැම දෙයක්ම පිරිනිවනකන් తాවකාලික පරිභෝජනය සඳහා කියලා తాවකාලිකයෙන් පරිභෝජනයෙන් අත්හැරලා හැම දෙයක්ම අපේ අයිතිය නිදාස් වෙනකොට ඒ කිනකොට කුසල් පින් ඔක්කොම නිදාස් වෙනවා කුසල් පින් වලින් අත්හැරෙනවා. එතකොට සම්පූර්ණ ඒ කින ලෝභයෙන් නිදාස් වෙලා ඉවරයි නේද? එහෙනම් මේ හැම දෙයක්ම අපේ අකුසල මේ හැම දෙයක්ම පව් කියලා ඒ අකුසල පව් නිසා අපි පලිගන්නවා. ඒ මිනිසුන්ගේ වෛරය අපි පරිමාණ දදනවා. හැම අකුසලයක් පාපයක් නිසාම අපි ඒක නිදාස් වෙන්න ඒක පෝසත් කරගන්න කුසලයේ කරගන්න වේසමාන්ස වෙනවා. හැම දෙයක්ම කුසල් අකුසල් දැක්කා විදියටම අකුසල් පව් ටිකක් දැකලා ඒකත් විඳලා ගුටි කාලා බැනුම් ආලා වද විඳලා ලෙඩ රෝග වලින් දුක් විඳලා ඒ හැම දෙයක්ම නිදාස් වෙනකොට ඒ හැම දෙයක්ම ගෙවලා ඉවර වෙනකොට ඇත්තටම ඉවර වෙන්නේ අපේ අකුසල පව් වලින් නෙමෙයිද? බලන්න ඉපදීමට හේතුව ලෝභ දේශ මොහ කුසල් කුසල් පින් ටික ඉවර කළා ඒකෙන් ලෝභයෙන් නිදාස් වුණා. අකුසල් පව් ටික ඉවර කළා ඒකෙන් ද්වේෂයෙන් නිදාස් වුණා. කුසල් අකුසල් දැනගෙන ඉවර කරපු නිසා මෝහේ නිදාස් වුණා. ලෝභ දේශ මොහ වලින් නිදාස්ලා රාහතලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලැබුවා. එහෙනම් මේක තමයි ද්වේෂය අත්තරින ක්‍රමවේදය, මේක තමයි ලෝභය අත්තරින ක්‍රමවේදය, මේක තමයි මෝහය අත්තරින ක්‍රමවේදය. මේ ධර්මතාවය යම් කිසි කෙනෙක් දැනගත්තා නම් ඒ ධර්මතාවය මේ මොහොතේ ඉඳලාම තමන්ගේ ජීවිතයේ ප්‍රායෝගික පුරුණ කළා නම් ඊළඟ දවසේ හෙට උදේ වෙනකොට ඉර උදා වෙන්නේ මේ පුතුජනයාට නෙමෙයි, ඒ කාන්ත වශයෙන්ම ඉර උදා වෙන්නේ රාතන් වහන්සේ නමකට. එහෙනම් අපි හැමෝම පුතුජන ස්වභාවයෙන් මේ පැය 24 තුළින් රාතන් වහන්සේ නමක් වශයෙන් මේ සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙමු. අපගේ පුතුජන ස්වභාවයෙන් සම්පූර්ණයෙන් අපි නිදහස ලැබමු. එහෙනම් මේකින සෑම ලෝභයක්ම ද්වේෂයක්ම මෝහයක්ම මට නැවත නැවත මේ සංසාරේ උප්පත්තිය නිර්මාණය කළා, නැවත ඉපදිලා දුක් විඳින්න හේතු සකස් කළා. එහෙනම් මගේ කුසල් අකුසල් වලින් මම නිදහස් වෙනවයි කියන්නේ මම ලෝභ දේශ මෝහ වලින් නිදහස් වෙනවා කියන එක තමයි. එහෙනම් කිසිම සැකයක් නැහැ. එහෙනම් මගේ තින මේ කුසල් ටික ගෙවල් දොරවල් ඉඩ කඩන් දෙමව්පියෝ දූ දරුවෝ කියන මගේ වත්කම් කියන මේ යානවාන හැම එකක්ම මගේ කුසල් පින් ටික හැම දෙයක්ම මගේ නෙමෙයි, මගේ කුසලයට පිනට ලැබුණේ, මගේ පැවැත්මට මේක ලැබුණේ. එහෙනම් මම මේක తాවකාලිකව පරිභෝජනය කරලා තියලා යනවා. එහෙනම් තියලා යන එකක් මට අයිති නෑ කියලා මනසින් නිදාසලා බලන්න. සම්පූර්ණ ලෝභයෙන් අපි නිදාසලා ඉවරයි. දසපාරමිතාවෙන් දානපාරමිතාව මේ දැන් තප්පර දෙකයි පිරිනිවන් පාල ඉවරයි. එහෙනම් මේ ලෝභයෙන් සම්පූර්ණයෙන් නිදාසලා ඉවරයි. එහෙනම් මං විඳින දුක, මගේ දුප්පත්කම, මගේ නැතිබැරිකම, අනිත් මිනිසුන්ගේ වේදනාව ලබනවා, නිന്ദා අපහාස ලබනවා, ඒ මිනිසුන්ගේ පුදුමාකාර විදියට විඩාවටපත් වෙනවා. මේ හැම දෙයක්ම අකුසල පව්. මේක ගෙවන්න ඕනේ නිදාසෙන්න, සන්තෝෂයෙන් ගෙවලා බලන්න, සන්තෝෂයෙන් නිදාසලා බලන්න, හැම දෙයක්ම ගෙවලා ඉවර කරලා බලන්න. ඉවර වෙන්නේ අකුසල ටික නෙමෙයිද? එහෙනම් මේ මගේ ද්වේෂය ඉවර වුණා, අතනින් ලෝභය වුණා. මේ මගේ ද්වේෂය තමයි අකුසලයක් වශයෙන් පවතින්නේ, පවක් වශයෙන් පවතින්නේ. මේ මගේ ලෝභය තමයි කුසලයේ වශයෙන් පවතින්නේ, පින වශයෙන් පවතින්නේ. මේ දෙක හරියට ප්‍රඥාවෙන් දැකලා සම්මාවෙන් දැකලා ගෙවලා ඉවර කරන හැමෝම මෝහයෙන් නිදාසලා රාහත්ලා පිරිනිවන් පානවා. එහෙනම් මේ ධර්මයේ ශ්‍රවණය කරන ගිහි පින්වත්න් සියලුම දෙනාම, පැවිදි ශ්‍රමණයෝ සියලුම දෙනාම අදිස්ථාන කරගන්න දැන් මේ මොහොතේ තීරණයකට එන්න. මේක තමයි මගේ ජීවිතයේ අවසාන දවස. එට දවසේ ඉර උදා වෙන්නේ රාතන් වහන්සේ නමකට, රාත්තරණිය නමකට. එහෙනම් අපි මේ ලෝභ දේශ මොහොලේ නිදාසෙනවා. ලෝභයෙන් අපි අත්තරිනවා. ලෝභය අත්තරලා, ද්වේෂය අත්තරලා, මෝහය අත්තරලා, අපේ කුසල් අකුසල් පව්පෙන් සේරම අත්තරලා අපි අපේ රාහත් බෝධිය සාක්ෂාත් කරනවා. මෙන්න මේ සම්මා වඩමු, මේ කියන කමඨාන වඩමු, අපගේ පුතුජන ජීවිතේට සම්පූර්ණයෙන්ම නිරෝධගාමිනීත්වය ඇති කරලා ඒ සියලුම කෙලෙස් වලින් නිදහසලා එක දින ඉරදියා බලන්නේ රාහත් කෙනෙක්. එහෙනම් ඒ රාතන් වහන්සේ වෙන කවුරුත් නෙමෙයි, මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ මමමයි. එක උදේ මොහොතේ වෙනකොට රාතෙක් බවට පත් වෙන්නේ. දැන් ඉඳලා වඩන්න, මේ මොහොතේ ඉඳලා වඩන්න, හැම දෙයක් තුලින්ම සංගවිලා නඩත්තු වෙන ලෝභ දේශ මොහ නිරෝධ කරන්න, හැම ලෝභයක් තුලින්ම අපගේ මේ පවතින කුසල් පින්තික තේරුම් අරගෙන ඒක නිදාස් වෙන්න, හැම ද්වේෂයක් තුලින්ම අකුසල් පව නඩත්තු වෙනවා, ඒ අකුසල් පව වල ස්වභාවය තේරුම් අරගෙන නිදාස් වෙන්න, කුසල් අකුසල් පව පින් අඳුරන්නේ නැති එක මේ ලෝකයමදාම මෝහයෙන් උම්මත්තකයා. එනා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුව සබ්බේ පුතජනා උම්මත්තකයාගෙන ඒ උම්මත්තකයා මම වෙලා සිටියා. දැන් මේ කුසල් අකුසල් පව්පින් ටික තේරුම් ගත්තාම අර උම්මත්තකයා කියන ස්වභාවය තුළින් මම 100% ජීවත් වෙන ආර්ය ශ්‍රාවකයා බවට පත් වුණා. එනං හැමදේම දැනගෙන අත්තරිනකොට මෝහය සම්පූර්ණයෙන් අමෝහය බවට පත් වෙනවා. එනං මම මේ හැම දේ තුළින්ම මගේ පින් කුසල් ටික තේරුම් අරගෙන ලෝභය අත්තරිනවා, හැම දේ තුළින්ම අකුසල පව් ටික තේරුම් අරගෙන ද්වේෂය අත්තරිනවා, දෙකම දැනගෙන අත්තරින නිසා මෝහය ඉබේම අත්තරිනවා. එනං මම මේ මොහොතේ ඉඳලා මගේ රාත් බෝධියක වැඩ කරනවා, මේ රාත්‍රිය පුරාවට මේ කමඨාන වඩනවා, අද නිදි මරාගෙන චක්කුපාල මහරහතන් වහන්සේ තමයි මගේ ජීවිතේ එකම වීර චරිතය. ඒ චරිතය මම අද මේ මොහොතේ ඉඳලා මම සම්පූර්ණයෙන්ම උපාදානය කරගෙන මුළු රාත්‍රිය පුරාවටම චක්කුපාල මහරහතන් වහන්සේ සරණං ගච්ඡාමි කියලා මුළු රාත්‍රිය පුරාවටම නිදි මරාගෙන මේ කියන ධර්මතාවය වඩලා සියලු පින් කුසල් ටික ඉවර කරලා රෝ ලෝභය නිරෝධ සමාපත්තියට පත් කරනවා, සියලුම අකුසල් පව් ටික නිරෝධ කරලා, ඒ ද්වේෂය නිරෝධ කරලා නිරෝධ සමාපත්තියට ද්වේෂය පත් කරනවා, ඒ කුසල් පින් ටිකයි අකුසල් පව් ටිකයි සම්පූර්ණ ප්‍රඥාවෙන් දැකලා නිරෝධ කරලා මන් තුළ පැවතිච්ච මෝහය නිරෝධ සමාපත්තියට පත් කරලා නිරෝධ සමාපත්තියට පත් වෙච්ච රාතන් වහන්සේ නමක් වශයෙන් හිට දින ඉඳලා මේ සම්බුද්ධ ගෞතම තථාගත ශාසනය තුළ මම රාතෙක් වශයෙන් වැඩ හින්නවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ කමඨාන වඩමු. ඇස කන දිව නාසය සමසිතෙන් අත්තරින හැම දෙයක් තුළින්ම මේ අත්තරින්නේ ලෝභයේ දේශයේ මෝහය, හැම දෙයක් තුළින්ම ලෝභය පවතිනවා නඩත් වෙනවා, දේශය පවතිනවා නඩත් වෙනවා, මෝහය පවතිනවා නඩත් වෙනවා. ඒ හැම දෙයක් තුළින්ම මට අත්තරින්න තියෙන්නේ මගේ කුසල් අකුසල් පව්පින් ටික මේ අවබෝධය තුළින් අත්තරලා නිදාස්සලා මේ ලබාපු මිනිසත් භවයේ ඉතුරු වෙලා තියෙන ආවිස කාලය තුළ ඒ කාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පානට මේ කින කමඨාන ධර්ම දේශනාව එක දවස වෙනකොට අපි සියලුම දෙනා රාතන් වහන්සේලා බවට පත් වෙන්න අපි සියලුම දෙනාගේ රාත් බෝධිය පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.